ධර්මානුශාසනාව පවත්වන දේශිකානන් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්ථාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දස්සන ප්‍රතිලාභාය සංවත්තති දෙස්ස ධම්ම සුඛ විහාරාය සංවත්තති විඥා විමුක්ති ඵල සච්චි කිරියාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ කායගතා සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සිරෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දතබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ සම්මෝපවාසී සමස්ත සත්‍යාත හිත සූත්‍රිච්ච පවස්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාව මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාමදානව සවන් දෙත්වා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. නවම්පුර පසළොස්වක පොහෝ දවසක් නිසි කොටගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනය තාමත්ම සීකත යුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් සාමදානව සවන් දී අපටත් ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියලා අදිස්ත්‍රාණ ඇති කරගනිමු. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර දෙකකින් එකක් මේ ප්‍රකාශ වුණේ. මෙවැනි සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. මේ සූත්‍ර දේශනා 68න් මේ කියෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා මේ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපි සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මහණෙනි, එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයේ පිණිස පවත්නේය. මහතෝ අත්ථාය සංවත්තති. ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් නිස පවති. මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්ති. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ දැස පවති. මහතෝ යෝගක්ඛේමාය සංවත්ති. මහතෝ සංසාර යෝගයෙන් එතර වීමෙන් ලැබෙන ෂේම භූමිය වෙන නිවනට පැමිණීමට හේතු වෙයි. නිත්‍ය ධම්ම සුඛ විහරාය සංවත්ති. මේ ජීවිතයේ සැපවත් වීම පිණිස පවති. විඥා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාය සංවත්ති. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවති. කතමෝ ඒක ධම්මෝ කායගත සති. ඒ කවර එක ධර්මයක්ද? කායගත සතියයි. මේ ප්‍රකාශ වුනේ මහත්ම සංවේගයේ පිණිස, මහත්ම අර්ථයේ පිණිස, මහත්ම යෝගක්ෂේමයේ පිණිස, මහත්ම සති සම්පජඤ්ඤයේ පිණිස, ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස, මෙලව හිතසුව පිණිස, විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙන එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද? කායගත සතියයි. මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා කායගත සතියේ තියෙන උසස් බව. තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා. අමසංතේ භික්ඛවේ න පරිභුඤ්ජಂತಿ ඒ කායගත සති න පරිභුඤ්ජಂತಿ. යමෙක් කායගත සතිය පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතයේ පරිභෝග කරන්නේ නැත. අමසංතේ භික්ඛවේ පරිභුඤ්ජಂತಿ ඒ කායගත සතින් පරිභුඤ්ජಂತಿ. මහණෙනි යම් කෙනෙක් කායගත සතියේ පරිභෝග කරනවා නම් අමෘතයේ වළඳන්නේක් වෙනවා. අමසංතේ සම්භික්ඛවේ අපරිභුත්තං යේ සංඛාගත සතිය අපරිභුත්තා. යම් කෙනෙක් කායගත සතිය වළඳුවේ නැත්නම් එය සම්මුර්ථයේ වළඳුවේ නැහැ. අමසංතේ සම්භික්ඛවේ පරිභුත්තං යේ සංඛාගත සති පරිභුත්තා. යම් කෙනෙකුට කායගත සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතයේ වළඳුව අය වෙනවා. අමසංතේ සම්භික්ඛවේ විරද්ධං යේ සංඛාගත සති විරද්ධා. යමෙකුට කායගත සතිය වැරදුනේ නම් අමෘතයේ වළඳුණා. වැරදුණා. අමසංතේ සම්භික්ඛවේ ආරද්ධං යේ සංඛාගත සති ආරද්ධා. යමෙකුට කායගත සතිය හොඳින් වදන්ත ලැබුණේ නම් එයත් අමෘතයේ වැළඳු අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා. කායගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරය මහා සතිපට්ඨාන සූත්‍රයේ, විසුද්ධි මාර්ගයේ, අභිධර්මයේ පටිසම්භිදා මාර්ග පාළියේ, එවාගේ අභිධර්මයේ විභංග පාළියේ, පටිසම්භිදා මාර්ග පාළියේ සඳහන් වෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කායගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම් වල තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති වශයෙන් ගෙනෙන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නව සීවතිකය සියල්ල 14යි. කායගත සතියේ තියෙන සතරවැදාරුන් කායගත සතිය නම් වර්ණ කසින වශයෙන් කායගත සතිය වැඩිමයි. නීල කසිනය, හීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ හා තවත් එවැනි තැන්වල පටිච්චෝල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාවේ අද ඉදිරිපත් කරනු ලබන්නේ පටිච්චෝල මනසිකාරය ගැනයි. එහෙනම් මහා රාහුලවාද සූත්‍රය, මහා හත්තිපදෝපම සූත්‍රය, ධාතු විභංග සූත්‍ර ආදීෙහි ඒ කායගත සතිය ධාතු මනසිකාර වශයෙන් දක්වලා තියෙනවා. එවාගේ මධ්‍යම නිකායේ කායගත සති සූත්‍රයේ පමණ වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාපatti අස සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාව සඳහන් වෙනවා. එහෙනම් මේ දක්ඛින් සාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්නේ තීර්ථකයන්ට මේක විෂය වන්නේ නැහැ, අරමුණ වන්නේ නැහැ. බුදු ශාසනය පමණයි කාගත සතිහෙවත් මේ ප්‍රතිකූල මානසිකාර වශයෙන් ගැනීම කාගත සතිය වඩන ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් කෙනෙක් මඟඵල නිවන් ලැබුවා නම් ලැබුණද මේ ලැබුවේ මේ දක්ෂිණාකාර ප්‍රතිකූල මානසිකාර කාගත සති භාවනාවේ. එනිසා දැන් අද ඒ ප්‍රතිකූල මානසිකාර සම්බන්ධ කාගත සතිය ගැනයි අපේ මේ දේශනාව. එනිසා මේ කාගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් ඵලමින් අපි ප්‍රකාශ කළා. කාගත සතිය වඩන්නෝ සැපෙන් මිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා. එවැගේම දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අවියාවද රසවිස ගිනි ශරීරය ගත නොවී යනවා. මුහුණේ වර්ණයේ තහපත් වෙනවා. මුහුණ පමණක් නෙවෙයි සකල ශරීරයම වර්ණ සම්පන්න වෙනවා. එවැගේම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මනස සිහිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු භවයන්දී පවා ධ්‍යාන සංසවින්දනය කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ කාගත සති භාවනාව වැළඳීමේවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගයේ මහත්ම අර්ථය මහත්ම යෝගාක්ෂේමය සති සම්ප්‍රඥයය ඥාන දර්ශනය මෙලව සැප මේ හිතසුව වගේම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසංස ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් හදාරා සමාගත යුතුමයි. මේ භාවනාවෙන් සමත වශයෙන් වැඩිමෙන් ප්‍රතිකූල වශයෙන් වැඩිමෙන් ප්‍රථම ඥානයේ පමණක් ලැබෙනවා. හේතුව ප්‍රතිකූල භාවනා අරමුණෙහි විතක්ක විචාර දෙක නොමැතිව ඥාන ලැබෙන්නේ නැහැ. ප්‍රථම ඥානයෙන් එහාට විතර්ක විචාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආගයේ ඥාන ලබන්ට ප්‍රතිකූල මානසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ දක්ෂිණාකාර කාගත සතිය දසාසුභයක් කියන මේ සමස භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ඥානයේ පමණයි. දිනක් මලියදේව මහරහතන් වහන්සේ වැඩින්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නමක් සමීපයට ඇවිත් සාකච්ඡා කළා. කියා හිටියා ආයුෂ්මත් මලියදේව ඉස්තවරයන් වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ල පිස්තරයන් වහන්සේ තනතිනම් උදේපේක ධ්‍යානයක් සවසපේක ධ්‍යානයක් බැගින් දක්ඛිනාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්නේ. සමහර විට ඒක දහසක් එක ධ්‍යානයකින් එක දහසක් අනිත් ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ තමන් ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ දක්ඛිනාකාරයේ කොටස් 32කින් ප්‍රථම ඥාන 32ක්ම ලබාන සිටේ රහතන් වහන්සේ නම. එතින් තේනවා කේසා ලෝමා ආදී එක එක කොටසකින් එක එක ප්‍රථම ඥානයක් බැගින් ලබන්න පුළුවන් බව. එනිසා මේක සලක බැලුව භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ දක්ඛිනාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ දක්ඛිනාකාර භාවනාවගෙන පිටකක් ත්‍රයේම සවිස්තරව තියෙනවා. විනය පිටකෙත් තියෙනවා, සූත්‍රාන්ත පිටකෙත් විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකෙත් තියෙනවා. එනිසා මේ දක්ඛිනාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අටකතාවල දක්වන උපදෙස් දෙලා දක්ඛිනාකාර කර්මස්ථානයේ වඩන්නේ උද්ග්‍රහණ කෞසල්‍ය 7කුත් මනසකාර කෞසල්‍ය 10කුත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ග්‍රහණ කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර 7ක් තියෙනවා. ඒ අත්ආකාරයෙන් මේක දැන් ඉගෙනගෙන තියෙන්න ඕන. මානසිකාර කෞශලය කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාරය 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදේශ 10ක් තියෙනවා. ඒකෝට මිහි සඳහන් වෙනවා ඒ සප්තවිද උද්ධාන කෞශල්‍ය හේවත් දැනගෙන ගැනීමේ ක්‍රම හත. වචසා, මනසා, වන්නතු, සන්තානතු, විසතු, ඕකාසතු, පරිච්ඡේදතු කියන ආකාර හතින් වචනින් මේ ප්‍රගුණ කර ගන්න අවස්ථාවදී මේ හත් ආකාරي ගණගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනින් මේක කියවන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී කොටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්නට ඕනේ. සන්තානතෝ එක එක කොටාසික හදවුරුකම දැනගෙන තියෙන්නට ඕනේ. විසතෝ ශරීරයේ නාමයෙන් උඩ දිශාව, නාමයෙන් යට දිශාව කෙනේ කොයි දිශාවකද මේ කොටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්නට ඕනේ. ඕකාසතෝ ඒ කොටාස ශරීරයේ පිටිපිටෙන් දැනගෙන තියෙන්නට ඕනේ. පරිච්ඡේදතෝ ඒ කොටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්නට ඕනේ. මේ ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 දෙවනු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ, නාතිසීගතෝ, නාතිසනිකතෝ, විච්ඡේප ප්‍රතිබාහනතෝ, පන්නත්ති සමතික්කමතෝ, අනුකුබ්බ මුංචනතෝ, අප්පනාතෝ, සයෝච සුත්තන්තා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනසකාරයෙන්වත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය හත ගණන් කෙටියෙන්. වචසා කියන වචنين සජ්ජායනා කිරීම. ත්‍රිපිටක දානීය කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕන වචنين සජ්ජායනා කිරීම. දිනක් මලියදේ මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා ක්‍රමතාන් වඩන්න ස්වාමින් වහන්සේලා දෙනම. මේ දෙනමට ත්‍රිපිටකෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීවන කාලෙනේ පොත්පත්වල නැහනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොනතරම් හොඳින් මේ වචන ප්‍රගුණද? නමුත් එම මලියදේ මහ රහතන් වහන්සේ උපදෙස් දුන්නා ආස්මතුන් වහන්සේලා මේ කර්මස්ථානයේ මාස 4ක් වචනේ සජ්ජායනා කරන්න කිව්වා. එයින් පහදලි වෙනවා මේක හැම කෙනෙක් කලමින් සජ්ජායනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි මේ ස්වාමින් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනේ සජ්ජායනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සජ්ජායනා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙමෙයි වචන වශයෙන් පමණක්. ඒ 32 මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා. විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සජ්ජායනා ශීර්ෂය නිමෙන්න. ඒක සැලසුම්මයි. කේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සල් නහාරෝ අට්ඨි අට්ඨිනින්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් තිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තුංගං චිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සූ වසා කේලෝ සිංහානිකා ලකිකා මුත්තං. මේම මුල සිට අගත දින පහක්ම උදේට දසවාරයක්, දවල්ට දසවාරයක්, සවස්ට දසවාරයක් කියලා දාසට 30 වාරයක් කියවන්නට ඕනේ. හැබැයි 30 වාරේ කියන්නේ අඩුම ප්‍රමාණයයි. සමාත කාලේ තියෙනවා නම්, සමාත පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරය නෙමෙයි. එකවරට 100ක් වරක් කීමක් වරදක් නැහැ කියලා වැදගත් වෙනවා. කියන්නේ ප්‍රගුණ භාවයේ වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3 විතරක් ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නොගතට පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව 16 තුන් විටක් තුන් වරක් උකොඩවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වෙලාවට 10 වාරයක්. උදේට 10යි, දවල්ට 10යි, සංසාරාපිර 10. එතකොට මෙහෙම අනුලෝම වාසීන් 32,005ක්ම වචනින් කියවනවා. ගොඩාක් සද්ද නගන්නේ. තමන්ට ඇඬ පමණයි. තමන්ද තමන් කියන වචන ඇඬ පමණයි මේක කියවන්නේ. ඊළඟට පතිනෝම වාසීන් මුත්තං ලතිකා සිංගානිකා හේලෝ වාසා අසු මේ දෝසේ දෝ ලෝහිතං කුබ්බෝ සෙම්හම් පිත්ත මත්තුලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්පාසං පිහකං කිලෝමකං යක්ෂණ පදයන් වක්ඛං අට්ඨිනියා අට්ඨේ නහාරු මන්සං සච්චෝ දන්තා නඛාලෝ මාසීසා මෙම අගසිත මුලට එකට කියන්නේ පටිලෝම පටිනෝ වශයෙන් 15ක්ම අර විදිහට වචනින් කියවන්නට උනේ උදේ වරුවට දසවාරියයි දවල් වරුවට දසවාරියයි සංඝාට දසවාරියයි එතකොට මෙහෙම 15 පටිලෝම නැවත අනුලෝම වශයෙන් මේ පටිනෝ වශයෙන් දෙකම 15ක් බැගින් සජ්ජායනා කරන අවචරින් දැන් අපිට 32 අනුලෝම පටිලෝම වශයෙන් කියවන්න ඔක්කොටම කාලය යනවා 15ක් අඩ මාසයක් යනවා ඊළඟට බෙදා ගන්නවා කොටස් 6කට මේක රච පංචකය වක්ක පංචකය පප්පාස පංචකය මත්තුලුංග පංචකය නීද චක්‍රය මුත්ත චක්‍රය කියලා. මෙහෙම කියන මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන පළමුවෙන් රච පංචකය ගන්නවා. දැන් අර 32ම 15ක් වචනින් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. රච පංචකය. ඉතින් කේසා ලෝමා නඛා දන්තා තචෝ මෙහෙම 15ක්ම මේ වචන පහ පමණක් භාවිත කරන එක වාරයට අඩුම ගානේ 10 වාර බැගින්. දාසක කිස් වාරයක්. ඊළාට තචෝ දන්තා නඛා ලෝමා කේසා අගසිත මුලට ඒ පහ 15ක් සජ්ජායනා කරනවා. ඥාත කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා මෙහෙම 15යි. දැන් රච පංචකයටම 15ක් ගත 15ක් ගත වෙනවා. ඔය වගේම ඒ පහ නව ඉක්ම වෙලා ඊළඟ දානවා වක්ක පංචකය. ඊළඟ 15ක්ම මන්සන්නහාරෝ අච්චි අච්චිමින්ජා වක්කං කියලා 15යි. වක්කං අච්චිමින්ජා අච්චි නහාරෝ මන්සං කියලා 15යි. මන්සන්නහාරෝ අච්චි අච්චිමින්ජා වක්කං වක්කං අච්චිමින්ජා තේනාරෝ මන්සං කියලා අනුලෝම ප්‍රතිලෝම දෙකම 15යි. එතනත් 15ක් ගත වෙනවා. දැන් මාසයක හමාරක් ගත වෙනවා ටිකටම. ඊළඟට කේසාපටන් වක්කන් දක්වා කොටක් 10ම අනුලෝම 15යි, ප්‍රතිලෝම 15යි, අනුලෝම ප්‍රතිලෝම 15යි. එතනත් 15ක් යනවා මාස දෙකක් වෙනවා. ඊළඟට පප්පාස පංචකය හදයන් යකනම් තිලෝමකම් පිහකම් පප්පාසං කිය අනුලෝම 15යි පප්පාසං පිහකම් තිලෝමකම් යකනම් හදයන් කිය පරිලෝම 15යි අනුලෝම පරිලෝම 15යි එතන අද මාසයක් ගත වෙනවා දැන් මාස දෙකමාරයි ඊළඟට හේසාපතං පප්පාසං දක්ව කොටස් තුනම අනුලෝම 15යි කොටස් තුනම පටිනෝම 15යි කොටස් තුනම අනුලෝම පටිනෝම 15යි 15ක් යනවා ඒකට දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් තුන ප්‍රගුණ වෙන්නේ ඊළඟට ගන්නේ මත්තුලුංග පංචකය ඒකේ අන්තං අන්තගුණං උදරියං කරේසං මත්තුලුංගං අනුලෝම 15යි මත්තුලුංගං කරේසං උදරියං අන්තගුණං අන්තං පටිලෝම 15යි නැවත අනුලෝම පටිලෝම 15යි උඩ 15යි දැන් මාස 3මාරයි නැවත මුල කේසා පටන් මත්තුලුංගන් දක්වා කොටස් 4 මේකාසු කරලා අනුලෝම 15යි පටිලෝම 15යි අනුලෝම පටිලෝම 15යි දැන් මාස 4ක් යන ඔය කොටසට ඊළඟට ගන්න මේද චක්කය ඒ කියන්නේ පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ එහෙම අනුලෝම 15යි මේ දෝසේ දෝ ලෝහිතම් පුබ්බෝ සෙම්හම් පිත්තම් පටිලෝම 15යි නැවත අනුලෝම පටිලෝම 15යි 15යි දැන් මාස 4මාරයි ඊළඟට ගන්නේ හේසාපටන් මේ දෝ දක්වා දවස් 5 අනුලෝම කරනවා 15ක් පටිලෝම කරනවා 15ක් අනුලෝම පටිලෝම කරනවා දැන් ඒකට මාස 5ක් සම්පූර්ණයි ඊළඟට ගන්නේ මුත්ත චක්කම් අන්තිම කොටස. ඒ කියන්නේ අස්සු වසා කේලව සිංහානිකා ලසිකා මුත්තං 15ක් අනුලෝම මුත්තං ලසිකා සිංහානිකා කේලව වසා අස්සු පට්ලෝම දවස් 5යි නැවත අනුලෝම පට්ලෝම දවස් 5යි එතන අද මාසයයිනේ නැවත අතර මුලින්ම වගේ හේසාපතම් මුත්තං දක්වා දවස් 5යි මුත්තං සිට හේසා දක්වා පට්ලෝම දවස් 5යි අනුලෝම පට්ලෝම දවස් 5යි දැන් මාස 6ක් ඉරිනා නොය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචිනින් සජ්ජහනා කරනවා. හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවමයි. ඒ කියන්නේ දැන් වන්නතෝ, సంతානතෝ, දිසතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ. මේ කොටස් කල්ලාත් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ, ගුරු උපදේශකව ඉගෙන ගන්නට ඕනේ. එතකොට කේසාවේ වර්ණය, කේසාවේ සටහන, කේසයන්ගේ පිහිටි දිශාව, කේසයන් පිහිටි ස්ථානේ කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා. එතෙන්දී සමාත කොටස් වැටහීම වර්ණ සංකාන දිශාවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ වැටහීම උග්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව තේින්න පටන් ගන්නවා. තේින්නකේ ඒ ප්‍රතිපූල වශයෙන් වැටහෙන්න තේින්න පටන් ගන්නවා. පටිපූල වශයෙන් වැටීමද කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත පටිපූල අරමුණේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සමාධිමත් වෙනවා. දැන් අපි සලකා බලමු මනසා. දැන් වචසා සත්‍යයනා නෙමේ කියන්නේ ඊළඟ මනසා. මනසා සත්‍යයනාටත් මේ වගේ මාස 6ක් නිමිතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනින් සත්‍යයනා කරන ක්‍රම ඒ ක්‍රමයටම මාස 6ක් සිටින් ආවර්ජන කරනවා. මේ වචනින් සත්‍යහනා කිරීම නිෂ්ඵල වන්නේ නැහැ. වචනින් සත්‍යහනා කිරීම නිසා මනසින් සත්‍යහනා කරන්ද ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනින් සත්‍යහනා කිරීමේ ප්‍රයෝජනය. අනික් කාරණේ තමයි වැදගත්ම කාරණේ මේකයි. මේ ප්‍රතිපූල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහනේ. හිත රැඳෙන්නේ නැහැ. හේතුව පිළිකුල් අරමුණ බල බල ඉන්න කවුරුත් කැමති නැහනේ. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලන්න මෙනෙහි කරන යනකොට යම්කිසි එකක් තමයි තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මතක අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞසල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. ඒකට මනසා කියන මේ සිතින් ආවර්ජන කිරීමේදී අර වත්මින් සත්‍යඥානාපේ මහෝපකාරී වෙනවා. ඉතින් මනස සජ්ජහනාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍ය අවශ්‍ය වෙන්නේ මොනවද? අනුකුබ්බතෝ දැන් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කිව්වනේ ඒවා තනින් තනින් අතහරින්න නැතුව අනුපිළිවෙලින් අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ. මේ අනුලෝම ප්‍රතිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව බරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ. ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාතිසීගතෝ ඉත ඉක්මන් නොවි සිතින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් මේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කියවන්නට ඕනේ. නාති සනිකතෝ බොහෝ ප්‍රමා නොවි යුතුයි. බොහෝ සෙයින් පානම් ප්‍රමා වෙනවා නම් සිතින් සිරි යනවා. වෙන වෙන අරමුණු වලට හේත යනවා. ඒක නිසා ඉක්මන් ද නොවි ප්‍රමා ද නොවි සාන්තව තේලියෙන් තේලියට අනුසිලෙලින් මෙහි කරන්නට ඕනේ සිතින්. ඊළඟට වික්ෂේප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාගයේ සිත නොයෙක් නොයෙක් දේවල් වලට විසිරී යන්න පුළුවන්. ඒවෙන් වළක්ව ගන්නට ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්නට ඕනේ. සිහිය පිහිටුවා ගන්නට ඕනේ කියන්නේ එකම කාරණිය වුණත් වැඩි වේලාවක් ජීවන් හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකේ විකට අතරක් නැහැ. අපි එකම දැන් කේසා ලෝමා නඛ දන්තම නැවතිලේ කියනවනේ කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැරි කේසා කියනකොට කේසා එක වැඩි වේලාවක් හිතින් කියනවා ඊළඟට ලෝමා වැඩි වේලාවක් කියනවා එතකොට හිතට එහා මෙහා දුවන්න වෙනාවක් නැහැ ඒ වෙලාවක් නැති නිසා විත්‍යේත ප්‍රතිබාහනේ කියන හිත විසිරීම වලකින එවාගෙම පන්නත් සමපික්කමනතු අනුපුබ්බතු මේ අනුපුබ්බු මුංචනතෝ. අනුපුබ්බු මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අගතගත මුලට පංචක වාගේ වශයෙන් පියාගෙන යනකොට සිටින් යමක් යමක් යැතිහින් නැති වැඩි යමක් ඇතේම. යැතිහින් නැති එක අත්හරින්න ඕනේ. යැතිහින් එක ගන්නට ඕනේ. ඒ නිසා යැතිහින් එක ගැනීම තමයි අනුපුබ්බු මුංචනතෝ කියන්නේ. සමාන ඒකනේ. එතන ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. ගැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන් කියන්නේ පටිච්චේල සංඥාව. ඒකකක් පාසා ඒ තනිකල අන්‍යකට කියනවා අන්නත්තු සමතික්කමනතෝ යං කේසාලෝ මාමකී කියති නම් කියවනේ. ඒ නම අවශ්‍ය වෙන්නේ ඒක පස්සේ. නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණින් පිළිකුලයි සතරණින් පිළිකුලයි කියන දවස වෙන්නේ. එහෙම පේනවා. පිට තරමුණු වෙනවා. පාට තේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා මේ පේ වැටහීම තියෙනවා. ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහීම තියෙනවා. ඒ වගේම හැදුව රුකම නිසා, ඒ වගේම පිහිටි තැන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණුපයන් නිසා පිළිකුල බව වැටහෙනවා. ඒ වැටහීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි. ඒකේක කොටාසල නම නෙමෙයි ඒක කියන්නේ පටිච්චෝල වචනයයි. පාලියෙන් නම් පටිච්චෝල පටිච්චෝල පටිච්චෝල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. මේ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. මේ ප්‍රතිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. මේ ප්‍රතිභාග නිමිත්ත තේලියට මෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබෙනවා. විතරක විචාර හේතු සුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වෙනවා. මේ ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වීම ශනිකයි. නැවත නැවතත් මේ ප්‍රතිපෝලේ මෙහි කරනකොට නැවත නැවත ප්‍රථම ධ්‍යානයේ සිටී අර්පණා සමාධි බවටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. මේ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ධ්‍යාන ලැබුණේ. මේ කේසාරමුණේ ලැබුණු ප්‍රථම ධ්‍යානය ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්තාන පච්චේකන කියන අංග පහෙන් වශයෙන් භාවයට පමුණවන්නට ඕනේ. ආවර්ජන කියන්නේ දැන් කේසාකින අරමුණේ නම් මේ වැටුනේ පටික්කෝලය. මේ පටික්කෝලයේ අරමුණු වේවා පටික්කෝලයේ මේ හිතේ අරමුණු වේවා එළඹ සිටේවා කියලා පටික්කෝල මනසිකාරයේ එළඹ සිටේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේ පටිච්චෝල අරමුණේ ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට මේ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටිච්චෝල අරමුණේ ප්‍රතිභාග නිමිත්ත ලැබ සිටීමා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ඥානෙ සමාධිගත වේවා කියන එක සමාපඥණයට මුල පිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වෙලාව නිමෙ කෙරුවේ නැහැ තව. ඉතින් විනාඩි 2ක් විනාඩි 5ක් විනාඩි 10ක් තියෙන්න පුළුවන්. එම කිවිල ඊට පස්සේ තුන් ආකාරයෙන්ම වශී කරගන්නවා. ඉස්සලා වර්ජන කරනවා ප්‍රතික්කෝල අරමුණේ ප්‍රතිභාග නිමිතිලෙම සිටීවා ප්‍රථම ධ්‍යානයේ අර්පණා වශයෙන් සමාධිගත වේවා විනාඩි දෙකක් පවතිවා. නැත්නම් විනාඩි පහක් පවතිවා කියලා වෙලාව නියම කරගන්න ඕනේ. මේ වෙලාව නියම කරගැනීම කියන අදිස්ථානා කියලා. දැන් එතකොට ආවර්ජන සමාපජ්ජන අදිස්ථාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ අතරේනි වශයෙන් තාපුරුදු කර ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිකූල අරමුණේ ප්‍රතිභාග නිමෙතෙලෙම සිටීමා ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා මෙතෙක් වේලා පවතිවා මෙතෙක් වේලාවේදී නෙගිතීමට හැකි වේවා. ඒකට කියන නෙගිතීමේ අවශ්‍යතාව තමයි මුත්තාන කියන වශයතාව. ඒකට කෙටි කෙටි වේලාවකින් නෙගිටින්න පුරුදු වීමයි එතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආවර්ජන සමාපජ්ජන අදිත්‍රාණ බුත්තාණ කියන හතරම ප්‍රගුණුණාට පස්සේ පච්චලේඛනා කියන වශීතාව පුරුදු කරගන්නවා. මුලින්ම පච්චලේඛනාව කරන්නේ නැහැ. පච්චලේඛනා කියන්නේ ධ්‍යානසිතේ ධ්‍යානාංග පහ ආවර්ජන කිරීමයි. දැන් මෙතෙක් වේලා පැවති මේ ප්‍රථම ධ්‍යාන අරමුණෙහි ප්‍රතික්‍රල අරමුණෙහි විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව ප්‍රවතුන ඇති තමන්ගේ හද සන්තානයට යොමු වී තනි කරන්න ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විකාරකය, අරමුණින් ඇසිරීමේ විචාරය, අරමුණේ සිත පිනවීමේ ප්‍රීතිය, අරමුණේ සිත සපවත් කිරීමේ සුඛය, අරමුණේ සිත දෙන ඒකාග්‍රතාව. මේ පහ වෙන වෙනම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. එතකොට ඊළඟට සම්පූර්ණණය කොට පහම ප්‍රතික්ෂේප කරන්නේ. මේ විචාරකයේ විචාරයේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉෂ්ට ලබාලා එකට සම්පූර්ණණය කොට බලන්නට ඕනේ. දැන් මෙහෙම මේ ප්‍රථම අධ්‍යානේ ලැබුවානේ. ප්‍රථම අධ්‍යානේ ලැබුවාට පස්සේ එක පාට ඊළඟට හැදෙන්නේ මේ ආකාර පහෙන්ම හොඳට ප්‍රගුණ කරලා සියවර දහස් වර ඒ සමාධියට සමවදින්න ඕනේ. ඒක සමාපත්තිය වාගේ පුරුදු කරන්න ඕනේ. ඉතින් තමන් කැමති නම් පය දෙක, පය හතර, පය අටක් ඒ තරම් ප්‍රවරුවක් දවසක් ඔය විදිහට හරි ඒ ධ්‍යානෙ සිටින්න පුරුදු වෙන්න ඕනේ. ඒකෝට ඒ ධ්‍යානෙ හොඳව හැටි වශයෙන් භාවිත පත් වුණාම ඊළඟ කොටසේක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. එතන පස්සේ යෝගාවට ඉස්සරහට ලැබෙ වෙනවා. ඥාන කලින් අමතක කර දමාපු කොටස වලදී පවා ප්‍රථම අධ්‍යාන ලබන්න දැන් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා, පංච නීවරණ යටපත් වෙලා. ඒ නීවරණ යටපත් වීම නිසා කොටස පිටිග්ගෙන් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම අධ්‍යාන අර්පණාව ලබන්න පුළුවන්. ඒකෝද දැන් අප සලකා බලමු. අප්පනාතෝ කිවේ ප්‍රථම අධ්‍යානේ සමාපත්තියට යනීමයි සමනදීමයි. ඊළඟට කයෝති සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒක දෙකන අදිචිත්ත සූත්‍රය, සීති භාව සූත්‍රය, බුද්ධංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනින් මේකේ වෙන බොහෝ සමාන තේමන. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ එක දිස්තික. අදිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරය සමාගයේ සිටි පිළිබඳව තේරුම් ගන්න තියාගන්න ඕනේ. සමාගයේ සිටීමේ සමාධියම නිතරම ප්‍රයත්නවා නම් ඒකෙන් සිත් දීන බවට පත් වෙනවා, සීන හෙද්දියට ලං වෙනවා. නිවර්ණයකට සමීප වෙනවා, සම්ජෝත්සාහි භාවය ඇති වෙනවා. නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා. සමාධි නිමිත්තම නිහ කරන්න එපා. ඒක තේරුම මේකයි. දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධිය නෙගතනක විදර්ශනා කරන්න ඕනේ. ඒ විදර්ශනා ප්‍රියම නිසා ඒ සමාධිය ඇලෙන්නේ නැති වෙනවා. මේ සමාධියේ කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය කොපයටපත් කරන්න ඕනේ. මේ සමාධිය වැඩිවෙයි මං කියලා කෙනෙක් නෙමෙයි, බුද්ධලෙක් නෙමෙයි. සමාධියේ වැඩිවෙයි නාම රූප දෙක. ඒ නාම රූප ශ්‍රේණියක් ශ්‍රේණියක් පාස ඇතුව නැතුව ගියා ආදි වශයෙන් පොදු වෙනුත් ඒ වගේම ධ්‍යාන සිටි තිබුණ ධ්‍යානාංග පහ, ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණයට. විදර්ශනාට හරවන්න ඕනේ. එතකොට ඒ යෝගාවචරය ධ්‍යාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම දෙයක් කෙරේ ඇලෙන්නේ නැති කෙනෙක් බවට, මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියනවා සමාධි නිමිත්ත හැම විටම නිහඬකල යුතුයි. අනික පග්ඝහ නිමිත්ත. පග්ඝහ කියන්නේ හිතේ රූප විදීම. හිත දිලිමත් කිරීම. දැන් සමාධි හිත දිලිමත් කරගෙන ඉන්නා නම් හිත විසිරී යනවා. වීර්ය වැඩි වෙනවා. වීර්ය වැඩි වෙනකොට සමාධි දිලෙනවා. ඒ නිසා වීර්ය සමභාවයෙන් තියා ගැනීම දෙවෙනි උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමහර විට වීර්ය නිපිල් වෙලා සමාධි වීර්යය වැඩි වෙලා ඉතින් උපේක්ෂා මුචිය ඉතින් දිස්පිරි වෙනවා. නිසා මේ වීර්යය වැඩි වෙනකොට වීර්යය වැඩි වුණා කියලා දැනගන්න ඕනේ. වීර්යය අඩු වෙනකොට අඩු වුණ බව දැනගෙන එහිදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්න ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට තියෙනවා සීති භාව සූත්‍රය. අනුත්තර සීති භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීති භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවය. මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ නිවන. ඒකෝට අනුත්තර සීති භාවය ලබන්නට නම් වරින් වර සමාධි සිතේ නීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට බිලිමත් කරන්න ඕන. ඒක කියනවා පග්ගහණී කියලා. සමාධිත නිසිදී යනකොට එකිනෙගේ සමාගයේ සිත සාන්ත බාට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්‍රහණය කියලා. සමාධි සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහය වෙනවා. එකෙන් බුදුගුණ සිහි කරමින් දහම් ගුණ සංගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කර ගන්න ඕනේ කියලා සම්පහන්සුනි කියලා. ඒ වගේම වීර්ය අඩුත් නැතුව වැඩිත් නැතුව යහපත් ධානාර්මයේ පවතිනකොට තමන්ගේ සිත අධිපේක්ෂණී කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙහි කරන්න ඕනේ. ඒ වගේම ඊළඟට කියනවා අනීතාදි මුත්තිකෝ ලෞකික ආසා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටුවා ගන්නට ඕනේ. සංදේ පියා ගන්නට ඕනේ. අනිකක නිබ්බාන ආදී රතෝ ලෞකික අපේක්ෂාවෙන් තොර නිර්වාණයම සිත පිහිටුවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කර ගන්නට ඕනේ. මෙන්න මේ කාරණා හය සිතේ දරාගෙන භාවනා වඩන්නට ඕනේ. අනික තමයි බොජ්ජංග කෝසල්. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොජ්ජංග හතක්. දැන් මේ භාවනාවෙන් බොජ්ජංග හත වැඩෙනවා. එකෙන්දී යම් වෙලාවක හිතේ වීර්ය වැඩි වුණොත් එහෙම එකෙන්දී ධම්ම විචේ වීර්ය පිහිටි කියන තුන වැඩි යුතුයි. ඒත් වන්නකොට හිත මේ වීර්ය වැඩි වෙනවා. එකෙන්දී වඩන්න තෝනේ පස්සබ්දි සමාධි උපෙත්තා. මේ තුන වැඩනකොට නම් වැඩි වෙච්ච වීර්ය සමභාවය තියෙනවා. ඒ වගේම යම් වෙලාවක හිත දීන බවට ඒ වගේම මනෝසාහි බවට අලස බාටපත් වෙනවා නම් ඉතින්දී පස්සද්ධි සමාධි උපේක්ඛා නොවඩා ධම්මයේ දෙවිය පිහිටි කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොජ්ජංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්න ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී බුද්ධත්වයට නොදී නීනමෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනෙන් උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිධ මානසිකාර කෞසල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර දත්ින්සාකාරය වචනෙන් 6 මාසයක් සිතින් 6 මාසයක් මෙසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ සංකාන දිසා ඕකාස පරිච්ඡේද කියන කර්ම පාණි පහෙනොත් වර්ණ සංකාන ගන්ධ ආශය ඕකාස කියන ප්‍රතිකූල පහෙනොත් තමන් ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලෙ ගන්නෑ. මම බොහොම සෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්නු සත්‍යපංචකයේ දැන් සත්‍යපංචකයේ අරගෙන එසේදී හේසාලෝමා නකාදන්තා සචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ තේසා දෙතිස් තුනපේකින් සැදුනා වූ මේ කයෙහි විෂ සමම ප්‍රතිපීති දෙකෝටි 50 ලක්ෂයක් පමණ වූ හිසකේ නම් කුණුප කොටසක් ඇත්තේය. අනේ තේසා අත්ථි කියන වචනේ කෙටි තේරුම. මේ කයෙහි තේසයෝ වර්ණයෙන් අද්දාරිත් එකෙහිවත් ගස් කෙනල ඇතමින් අතිසයින් කළු පාට ඇත්තාහ. සතහනින් කිසුල් කෙලිවැනි සතහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටිතැන් වසයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙකන් සිලුව පිටුපසින් ගලවලුව යනමයින් පිරිසිඳුනා වූ හිසවෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වසයෙන් හිසවෙලා සිටි සමමත වියත අගක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ. මෙන්න වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, දිසා වශයෙන්, පිහිටිතන් වශයෙන්, හිම වශයෙන් මෙනෙහි කරන හැටි. ඊළඟට ඒක හරවනවා පටික්කුලයේද කොහොමද? මේ කයෙහි කේසයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණතයන් නිසාද පිළිකුල්ය, පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ය. ඉතින් මේ සියල්ල තියෙන්නේ ඒක වචනේ කීපාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අත්ථේ ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ විලාසිත සමමත පිහිටියා වූ නවානු දහසක් රෝම කූපයන් වූ රෝමනම් කුණප කොටසක් ඇත්තේය. ඒ කිව්වේ අත්ථේ ඉමස්මින් කායේ ලෝමා. ඒකේ රුමිලඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ. සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ යට දෙදිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරයේ වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි මෙහෙදී එක්තරම් දැසගත් මුල් තලයෙන් උඩින් අහසින් ද සරසින් ඔවුනුම් ගෙන්ද පිරිසිදීම් යත්තාව. මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා තේරුම් කරගන්නවා. අත්ති ඉමස්මින් කායේ නකා මෙතිස් තුනපයිතින් සැදුනා වූ මිහිකයෙහි නිසිනිය පොතුනම් කුණක කොටසක් ඇත්තේය. මේකයි නිය පොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහන් වශයෙන් මාළු පිළේ පොතු වැනි සතහන් ඇත්තාහ. නිසා වශයෙන් දෑතේ නිය පොතු උඩ දෙසා විහිද දෙපායේ නිය පොතු යට දෙසා විහිද පිහිටියාහ. පරිච්ඡේද පිහිටිතැන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යටින් ඇඟිලියාග මසින්ද උඩින් අහසින්ද පිරිසිදීම් ඇත්තාහ. මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය එහෙම නිය සත්‍යත්‍යය. මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහනින් නානා සතහන් ඇත්තාහ. උඩුවැන්දෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙනෙම ඇති පිටකෝ බාලු ලබු ඇතැනි සතහන් ඇත්තාහ. ඉන්ද පස එක එක දන්තයක් එක මුලක් එකාගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සතහන් ඇත්තාහ. ඉන්ද පස එක එක දන්තයක් කඩත් අඩලියක් මින් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ. ඉන් දෙපස දෙකක් දෙකක් දෙයින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ. ඉන් දෙපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ. යකියන් දෙහෙද මේ අනුරූපමය. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාව. පිහිටිතන් වශයෙන් දිහනු මත පිහිටියාව. පරිච්ඡේද වශයෙන් අනු යටෙහි දැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඕනුවුන්ගෙන්ද පිරිසිදීම් ඇත්තාහ. එසේ දන්තයන් මේ ශරීරයෙහි දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ය සතහනින් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා පාට කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වගේ පාඩම් කරගන්න පුළුවන් සමන්ට ගැළපෙන වචන වලින් එක හදාරන්න පුළුවන්. ඕනේ කරන්නේ කොට්ටාස තේරුම් කර ගැනීම සඳහා ලැබෙන වචන වලින් භාවිතා කිරීමයි. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගත සති භාවනා වශයෙන් සමත හා විපස්සනාව වැඩිමයි. දැන් මේ එක එක කොට්ටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේසාවෙහි මුල පිහිටි රූප 44 අග පිහිටි රූප 8ක් ආදි වශයෙන් කොට්ටාස කිහිපයකම තියෙන රූප සම්භාරයක්. එවගේ මේ කොට්ටාස මෙනෙහි කරන සිට ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා. ඊට පස්සේ විපස්සනාවට සමාධිය විපස්සනාට හැරෙනවා. සමාධි විපස්සනාට පාදක වෙනවා. ඉතින් විපස්සනාවට හැරි මේ දෙතිස්තුන කොට්ටාසයේ සහිත සියලුම රූපකය නාමකයක් මනමින් නාම රූප පරිග්‍රහ ඥානෙන් අවබෝධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥානෙන් අවබෝධ කරගෙන ඉන්හාද ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මාසන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් සමාගිය සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන සමාගි හේතු සම්පත්ති ගුණයන් එමඟින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතකින් සෑහීමටපත් වෙන අතරේ මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් ඥාතවරක් සිහි කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළා මේ කාගත සතිය කියන්නේ කාගත සති භාවනා ක්‍රම 18ක් මං කියවන කෙටියෙන් ඒ එකක් මේ කියුනේ. ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා පැවතුනොත් ඉතා වැදගත් කියන එක මම ගෞරවයෙන් ආරාධනා කරන අතරත දැන් මේ දේශනාව තුලින් ලැබෙන ධර්මසාකාර ප්‍රතිකූල මනසකාරය යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වගේ සැපසේ නිදෙනවා සැපසේ අවදි වෙනවා නපුරුසේ නොපෙනෙනවා දෙවියන්ද මිනිස්යන්ද අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා දෙවියන් ආරක්ෂාවද ලැබෙනවා මුහුණේ වර්ණේ පහපත් වෙනවා රස විසාවිනාවුද ගිනි ආවුද විපත්ති වලකිනවා එවාගෙම සිත සමාධිමත් වෙනවා අන්තිම මොහොත දක්වා සිහියෙන් ඉඳ ලැබෙනවා ආයු කෙලවර සුභතිගාම වෙනවා භව සංසාරයේදී නිවනට නැමුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා නිබ්බානාභිරත කෙනෙක් වෙනවා මේ ජීවිතයේදී මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා සංවර සීලිය බව ඇති වෙනවා සංවරව ඇඳුම් නැදින්න හිතෙනවා සංවරව කතා කරන්න හිතෙනවා කතා කරපොත් කතවාගෙන කතා කරන ධර්මතන සංවර භාවයක් ඇති වෙනවා මේ පිළිකුල් අරමුණේ හොඳින් තීතාගෙන ඉන්න නිසා එවාගෙම අරති රත සහ කියන්නේ එපාකම් දුර වෙනවා සීල රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවා නේ ඒක තාරතිය ඒක නැති වෙනවා එවාගෙම රති මේක මේක දෙයට ආශාවල් නැති වෙනවා එවාගෙම බය දෙහෙරව නැති කෙනෙක් වෙනවා බය වෙන්නේ නැහැ කිසි දෙයකට බය වෙන්නේ නැහැ එවාගෙම භයානක අරමුණ ගැන හිතන්නේත් නැහැ බිය වෙන්නේ නැහැ මේ භයතාවක් සිටී ඇති වෙනවා සන්තෝෂයේ බහුල කෙනෙක් වෙනවා එනම් යොසන සුළු කෙනෙක් වෙනවා සීතල උණුසුම බඩගින්න නැති පාසාව වැසු සුළං විසුපුරු සර්පාදීන් දෙපීඩා අනුන්ගේ නින්දා පහස චෝදනා පරෝපවාද ගර්ජන තර්ජන කායික වශයෙන් එන නානා ප්‍රකාර දුක් වේදනා මාරණාන්තික වේදනා පවා විසා ගැනීමේ ශක්තිය ලැබෙනවා ඉතින් මේ වාගේ සමාත මෙලවම මිහි පුදුම ආකාර සැරසිල්ලක් ඇති වෙනවා බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ තරහා යන අරමුණේ තරහා යන්නේ නැහැ බොහෝ දෙනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් පේ නිසා තාග්යක් ඇති වෙන්නේ මුලාවක් ඇති වෙන්නේ අද කාලේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් නැහැ බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේශාක්‍ය උපකාරයක් වෙනවා මේ අභ්‍යන්තර සත්‍ය හොඳින් තේරෙනවා නම් නොමග යන්නේ නැහැ වැරදි හැසිරීම් වල හැසිරෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක්, පුණ්‍යමය ජීවිතයක්, පාරමී ජීවිතයක්, එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, හේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සනසීමත් ජීවිතයක් බවට සමුනා ගන්නට මේ භාවනා ක්‍රම උපකාරී වෙනවා. එනිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෙමෙයි අත්හදා බලාප භාවනා ක්‍රම අපට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල සමා සාක්ෂාත් කර ගන්නට ඕනේ. නිසා මුල් පියවරේ ප්‍රථම ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, මෙලොවම ජයගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයේ තියන්ද, ජෝති ජෝතිපරායන වෙන්න, මෙවැනි භාවනා ක්‍රම අපට අත්‍යවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළේ යොමි ලෝකදා සූපනිස පවත්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අදිෂ්ඨාන කරගනිමු. අද මේ දවසේ විශේෂයෙන්ම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ අධිහත් වෙදපත් වූ දවස, ප්‍රඥාවෙන් අධිකන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස, අග්‍රස්නාගතානාත ලැබුණු දවස, මහා ශ්‍රාවක සමාගම ඇති වූ දවස, මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මාන ධර්ම ප්‍රතිපත්ති යෙදමින් දස්තර ගන්න මේ කුසලයේ අපට සුන්දරවට පිහිට වෙන ලෝකහළු සාන්ති නායකයන් වහන්සේට බුද්ධෝප බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝරත් පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරු උතුමන්ගේ ගුරු පූජාවක් වේවා එවාගෙම අප සෑම දිනාට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිර ජීවනයේ හා ශ්‍රද්ධා සීල සත්‍ය ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්ප්‍රදායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්ප්‍රත්‍ය පරමාර්ථ වශයෙන් පැතු බෝධීන් අග්‍ර අමා මහ නිවන් සෝපිනිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වේලා සීලයට පිහිටා ධර්මාශ්‍රවණී කිරීමෙන් ලැබුණු ධර්මානිසංසය සෑම දිනාට ගැලව ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තුම්මේ සදාති. අද නවම් පොහොදා ධර්මානුශාසනාව කරතු දේශිතානන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.